بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි يا أيها الذين آمنوا لا تقدموا بين يدي الله ورسوله واتقوا الله إن الله سميع عليم يا أيها الذين آمنوا لا ترفعوا أصواتكم فوق صوت النبي ولا تجهروا له ولا تجهروا له بالقول كجهر بعضكم لبعض أن تحبط أعمالكم وأنتم لا تشعرون إن الذين يغضون أصواتهم عند رسول الله أولئك الذين امتحن الله قلوبهم للتقوى لهم مغفرة وأجر عظيم او විශ්වාසවන්තේනි අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා අපිබවා නොයව් අල්ලාහ්ට බිය දෙතිමත් වව් අල්ලාහ් සැබවින්ම සර්ව ශ්‍රාවකය සර්ව ඥානීය او විශ්වාසවන්තේනි නුඹලාගේ කටහඬ නබිවරයාගේ කටහඬට වඩා උස් නොකරව නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකුට හඬ නගා කතා කරන්නාක් මෙන් ඔහුට හඬ නගා කතා නොකරව එසේ වීනම් නුඹලා නොදැනුවත්වම නුඹලාගේ සියලු කටයුතු නිෂ්ඵලවන්නේය සැබවින්ම රසූල්වරයා අබියස තම කටහඬ පහත් කරන්නෝ ඔව්හුමය තම සිත්හි බියපැතිමත් භාවය සඳහා අල්ලාහ් පිරික්සු අයවන්නේ ඔවුනට සමාවද විශාල ආනිසංසාද ඇත ඉන්නල් ලදීන යුනාදුනක මින් වරායිල් හුජුරාති අක්සරුහුම් ලා යඅකිලූන් وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّى تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ نبي محمد නුඹේ නවාතැන් වලින් බැහැරව සිට නුඹ අමතන වැඩි දෙනෙකුට සැබවින්ම බුද්ධියක් නැත. නුඹ එලිබැස ඔවුන් වෙත යනතෙක් ඔවුන් ඉවසා සිටියානම් එය ඔවුන්ට වඩාත් යහපත්ය. අල්ලාහ් සර්වක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. ඕ විශ්වාසවන්තේනි, දුෂ්ටයෙකු නුඹලා වෙත කිසියම් ආරංචියක් ගෙනෙන්නේ නම් නුඹලා ඒ ගැන සුපරීක්ෂාකාරීව සොයා බලව්. මන්ද නුඹලා නොදැනුවත්වම කිසියම් ජනතාවකට හිංසාවක් කර නුඹලා කළ දෑ ගැන පසුව සිත් වේදනාවන්නට පුළුවන්. وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِّنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أولئك هم الراشدون فضلا من الله ونعمة والله عليم حكيم තවද අල්ලාහ්ගේ රසූල්වරයා නුඹලා අතරෙහි සිටින බව මනවින් දැනගනිව්. බොහෝ කටයුතු වලදී ඔහු නුඹලාට එකඟවන්නේ නම් නුඹලාට සැබවින්ම කරදර සිදුවේ. නමුත් අල්ලාහ් නුඹලා තුල විශ්වාසය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකර එය නුඹලාගේ සිත්හි සිත් කළුකලය. තවද අවිශ්වාසයේද අකීකරුකමද වැරදි කිරීමද නුඹලාට පිළිකුල් කළේය. ඔව්හුය යහමග යන්නෝ. එය අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයකි. තවද වරප්‍රසාදයකි. අල්ලාහ් සර්වඥ සර්වප්‍රඥාවන්තය. طائفتان من المؤمنين اقتتلوا فأصلحوا بينهما فإن بغت إحداهما على الأخرى فقاتلوا التي تبغي حتى تفيء إلى أمر الله فإن فاءت فأصلحوا بينهما بالعدل وأقسطوا إن الله يحب المقسطين إنما المؤمنون إخوة فأصلحوا بين أخويكم واتقوا الله لعلكم ترحمون විශ්වාසිකයින් අතුරින් දෙපාක්ෂයක් එකිනෙකා සමග සටන් කෙරෙත්නම් ඔවුන් දෙගොල්ලන් අතර සමගිය ඇති කරව. දෙපාක්ෂයෙන් එක් පක්ෂයක් සීමාව ඉක්මවා යන්නේ නම් අල්ලාහ්ගේ අනත කීකරුවනතුරු සීමාව ඉක්මවා ඇති පක්ෂයට විරුද්ධව සටන් කරව. ඉන්පසුව ඔවුන් ආපසු පැමිණේ නම් ඔවුන් දෙගොල්ලන් අතර සමගිය ඇති කරව. තවද යුක්තිය ඉටු කරව. සැබවින්ම යුක්තිය ඉටු කරන අය අල්ලාහ් ප්‍රිය කරයි. විශ්වාසවන්තයින් එකිනෙකාට සහෝදරයෝ වෙති. එනිසා නුඹලාගේ සහෝදරයින් අතර සම්බන්ධතාවය තහවුරු කරව. නුඹලාට දයාලුභාවය ලැබෙනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වව්. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰ أَن يَكُونُوا خَيْرًا مِّنْهُمْ وَلَا نِسَاءٌ مِّن نِّسَاءٍ عَسَىٰ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ وَمَن لَّمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ يا ايها الذين امنوا اجتنبوا كثيرا من الظن ان بعض الظن اثم ولا تجسسوا ولا يغتب بعضكم بعضا أيحب أحدكم أن يأكل لحم أخيه ميتا فكرهتموه واتقوا الله إن الله تواب رحيم او විශ්වාසවන්තේනි පුරුෂයින්ගෙන් පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන්ට වඩා මොවුන් හොඳ විය හැකිය. තවද ස්ත්‍රීන්ගෙන් පිරිසක් තවත් ස්ත්‍රීන් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන්ට වඩා මොවුන් හොඳ විය හැකිය. නුඹලා අතර එකිනෙකාට ඇනුම් පද නොකිව යුතුය. තවද එකිනෙකාට විකට නම් වලින් ආමන්ත්‍රණය නොකළ යුතුය. විශ්වාසයෙහි පිහිටීමෙන් පසුව නරක නමකින් ඇමතීම ඉතා නපුරිය. මෙයින් වැළකී නොසිටින්නේ කවරෙක්ද? ඔවුන් අපරාධකාරීන්ය. ඕ විශ්වාසවන්තේනි, නුඹලා අධිකව අනුමානයෙන් වළකිනු. සැබවින්ම ඇතැම් අනුමානයන් පාපයකි. ඔත්තු බැලීමෙන් වැළකී සිටියු. නුඹලාගෙන් සමහරෙකුට ඕපා දූප නොකියව. මියගිය තම සහෝදරයාගේ මස් අනුභව කිරීමට නුඹලා අතුරින් යම් කෙනෙකු කැමැතිද? නැත. නුඹලාම එය පිළිකුල් කරන්නෙහිය. තවද අල්ලාහ්ට බිය බැතිමත් වව්. අල්ලාහ් පසුතැවිලි බාර ගන්නාද අසමසම කරුණාන්විතයාද වෙයි. යා අයියුහන් الناس إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير قالت الأعراب آمنا قل لم تؤمنوا ولكن قولوا أسلمنا ولما يدخل الإيمان في قلوبكم وإن تطيعوا الله ورسوله لا يلتكم من أعمالكم شيئا إن الله غفور رحيم او جنيني අපි නුඹලා පිරිමියෙකුගෙන්ද ගැහැණියෙකුගෙන්ද නැවෙමු නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස අප නුඹලා ජාතීන් හා ගෝත්‍රයන් කළෙමු සැබවින්ම අල්ලාහ් හමුවේ නුඹලා අතුරින් ඊටා ගෞරවණීය වන්නේ නුඹලා අතුරින් ඊටාත්ම බිය බැතිමත් වූ අයයි සැබවින්ම අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය අපි විශ්වාස කළෙමුයි කාන්තාර අරාබිවරු කියති නුඹලා විශ්වාස කර නැත නමුත් අපි අවනත ඌයෙමු යයි කියව විශ්වාසය තවමත් නුඹලාගේ හදවත තුලට පිවිස නැත නුඹලා අල්ලාහටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුවනවා නම් ඔහු නුඹලාගේ කටයුතු වලට අදාළ තිරිනයෙන් කිසිම දෙයක් අඩු නොකරනු ඇත අල්ලාහ් සැබවින්ම සර්වක්ෂමාශීලිය අසමසම කරුණාන්විතයයි නබි මුහම්මද් කියව් إنما المؤمنون الذين آمنوا بالله ورسوله ثم لم يرتابوا وجاهدوا بأموالهم وأنفسهم في سبيل الله أولئك هم الصادقون قل أتعلمون الله بدينكم والله يعلم ما في السماوات وما في الأرض والله بكل شيء عليم يمنون عليك أن أسلموا قل لا تمنوا علي إسلامكم بل الله يمن عليكم أن هداكم للإيمان إن كنتم صادقين إن الله يعلم غيب السماوات والأرض والله بصير بما تعملون سبا විශ්වාසවන්තයින් වන්නේ අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා විශ්වාස කර ඉන්පසුව ඒ ගැන සැක නොකර තම ධනයෙන්ද තම දිරියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අයයි ඔව්හුමය සත්‍යවාදීහු තමන් විශ්වාසය කළා බවට කියා සිටින අයට නුඹලා නුඹලාගේ දහම පිළිබඳව අල්ලාහ්ට සැල කර සිටින්නේහුද අල්ලාහ් අහස්වල සහ මහ පොළවේ සියලු දෑ ගැන මැනවින් දනියයි නබි මුහම්මද් කියව. ඔවුන් ඉස්ලාමය පිළිගෙන තිබීම නුඹට දක්වන අනුග්‍රහයක් වශයෙන් ඔවුහු සලකති. නුඹලාගේ ඉස්ලාමය මට දක්වන අනුග්‍රහයක් නොවන්නේය. නමුත් නුඹලා සත්‍යවාදී නම් අල්ලාහ් නුඹලා විශ්වාසයේ වෙත මඟ පෙන්වීමෙන් නුඹලාට අනුග්‍රහය දක්වා ඇතැයි නබි මුහම්මද් පවසව. අහස්වල සහ මහ පොළොවේහි ගුප්තය ගැන සැබවින්ම අල්ලාහ් දනි. නුඹලා කරන සියලු දෑ සම්බන්ධයෙන් අල්ලාහ් සර්වදෘෂ්ටිකය.